ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යමී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යම් භික්ඛවේ සංසාරෝ කුම්භා කෝචින පඤ්ඤායති අවිඤ්ඤා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං දීඝනත්තං භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං ඉම්බං පච්චනුභූතං යතනං පච්චනුභූතං කටති වන්නිතා අලමීන භික්ඛවේ සම්ම සංඛානේසු නිබ්බින්දිතුං අලං හිරජ්ජිතුං අලං විමුච්චිතුං සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුලඛාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලීතය සියල්ලම අතටගත් නිල්ලිගෙඩියකින් ආબોධ කළ බැවින් දන්නා බැවින් මෙලී කරන බැවින් ඒ සරුවඥන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධෝ කියලා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතීතන්ත ඥානයෙන් දැකවදාල සාංකාරික ස්වභාවය පහදා දෙමින් දෙසු සූත්‍ර දේශනා විස්තක් කියනවා අනමකග්ග සංයුත්තේ නමින්. මේ අනමකග්ග සංයුත්තේ සූත්‍ර විස්තරම සාධාරණ මාතෘකාවකේ ඉදිරිපත් කරන්න යෙදුනේ. සරුවක්යන් වහන්සේගේ ඒ අතීතන්ත ඥානයෙන් දැක අපට මහා කරුණාවෙන් දේශනා කොට වදාළ බුද්ධානුශාසනයකට සමන් දී එමඟින් අපේ අනාගත සුභ සිද්ධිය වෙන දලව ජයගෙන ලබන සාන්ත අමා මහ නිවන් සුව පිණිස ප්‍රාර්ථනාවෙන් මේ ගාම් දේශමන්තේ සාවධානව සවන් දෙමු. ශාන්තිනායකයන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩි සිටින අවස්ථාවන්දී බෞලවතින් ත්‍රිපිටක ධර්මයේ දේශනා කොට වදාලා තිබෙනවා. එනුත් මේ අනුමතාංග සංයුක්ත සූත්‍ර දේශනා රාජින් වැඩිම කොටසක් දේශනා කරන්න යෙදුනේ ජේතවනාරාම මහා විහාරයේදී. ඒකයක් පමණක් හේලවනාරාමය වැනි තැන්වල දේශනා කළා තියෙනවා. මේ දේශනා බොහොම සංක්ෂිප්තව දේශනා කරලා තියෙන්නේ. ඒවා ඉතා සැකෙමින් තමයි මේ දේශනාවට අපි ඇතුළත් කරන්නේ. විශේෂයෙන් අනුමතාංග සංයුක්ත දේශනාවේ මූලික මාතෘකාව ගැන කෙටියෙන් අපි සලකා බලමු. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ කුබ්බා කෝටි නපඤ්ඤති නපඤ්ඤායති. මහණෙනි, මේ දීර්ඝ සංසාරයේ මුල අග නොකෙලෙයි. මුල අග නොනැත හැකි. සතිසාද අවිජ්ජා නීවරණානං සත්තානං සංඝා සංයෝජනානං සංධාවතං සංසරතං. අවිද්‍යාව නැමැති නීවරණයෙන් ආවරණය වී තෘෂ්ණා නැමැති සංයෝජනයෙන් බැඳීගත් මේ සත්තා ප්‍රජාවගේ ඉත දෙමින් නැරමින් යන මේ සංසාර ගමනේ අගමුල නොදත ඇති දැකීම අපහසුයි. ඒකයි මුල්ම පෙළේ තේරුම. ඊළඟට සඳහන් කළා දීඝරත්තංගෝ භික්ඛවේ දුක්ඛම් පච්චනුභූතං. මානේ ඔබ සෑම දෙනා විසින් අති දීර්ඝාන්තර කාලයක් තිස්සේ අප්‍රමාණ දුක්ඛය විඳිනේ කළා. එවැගේම තිබ්බම් පච්චින භූතං සතරාපායේ තීව්‍ර වූ දැඩි වූ දුක් විඳින සිද්ධ වුණා. ජීතනම් පච්චින භූතං ඥාති ව්‍යසන භෝග ව්‍යසන රෝග ව්‍යසන දිට්ඨි ව්‍යසන සීල ව්‍යසන ආදී නානා විපත්තීන්ට භාජන වුණා. අලමියේ කටසීන් වර්ධිත මහා පොළවේ සුවම් වැඩි දියුණු කළා. මහා පොළවට පස් වුණා. අලමියේ භික්ඛවේ සබ්බ සංඛාරයේ සුනිබ්බින්දතුන්. ඒ නිසා මහණෙනි මේ දික් සතරෙන් ගෙනාව මේ ස්කන්ධ පරම්පරාවට ඇති මේ සීල සංස්කාරයන් කෙරෙහි නුවණින් පරිකිරීම වටිනවා. රාජේන අලං විරජ්‍යතුන් මේවායේ පිළිබඳ වෙතින තෘෂ්ණාවත් හරීම වටිනවා. අලං විමුචිතුන් ඒ තෘෂ්ණාවත් හරීමෙන් ලැබෙන අජරාමන සාන්ත නිවන සාක්ෂාත් කර ගැනීම ඉතාම අවශ්‍යයි කියලා උන්වහන්සේ මේ සූත්‍ර දේශනාවේ හඳුන්වනවා. මේ සූත්‍ර දේශනා නම් පෙළ මෙහිමයි පළමුවෙන් දේශනා කළ අත්තින කට්ට සූත්‍රය. ඒ කියන්නේ මේ දීදානු පිළිබඳව උපමාවකින් දක්වන සූත්‍රය. ඊළාට පාඨවිස සූත්‍රයේ මහා පොළවේ පාංශුව අස මුල්කොට දේශනා කළ සූත්‍රයක් තියෙනවා. අස්තු සූත්‍රයේ කඳුළු සූත්‍රය. එවාගෙම කීන සූත්‍රයේ මෞකෙනුගෙන් පාණේ කළ කිරි පිළිබඳ සූත්‍රය. එවාගෙම පර්වත සූත්‍රයේ සාතප සූත්‍රය. සාමක සූත්‍රය. එවාගෙම ගංගා සූත්‍රය. දන්ද සූත්‍රය. එවාගෙම සාදුරට අට්ඨපුඤ්ජ සූත්‍රය කියලා මුල් වර්ගයේ සූත්‍ර 10ක් හඳින්නෙනවා. ඊළඟට සඳහන් වෙනවා දුග්ගත සූත්‍රය, සුචිත සූත්‍රය, තීසමත්ත සූත්‍රය කියලා තියෙනවා. බුරුම ග්‍රන්ථවල අපේ රටේ හඳුන්වන්නේ පාවියක සූත්‍රය කියලා. මාස සූත්‍රය, පිටු සූත්‍රය, භාත සූත්‍රය, භග්නි සූත්‍රය, උත් සූත්‍රය, ධීත සූත්‍රය, වාගේ පබ්බත සූත්‍රය. එතන සූත්‍ර 10ක් තියෙනවා. මේවා අහන්න පුදුම විදිහේ අපේ චිත්ත සංකානවල ආභෝධයක් වගේම සංවේගයක් උපදිනවා. අපි සලකා බලමු පළමුව හඳින් වෙනවා චින කට්ට සූත්‍රය. එහි සඳහන් වෙන්නේ සරුවක්යන් වාසු උපමාවක් දක්වන්නේ කෙටියෙන්. උපමාවට ඇතුල් වෙනවා විශාල ප්‍රමාණයක අර්ථ සම්භාරයක්. එහෙමයි බුද්ධ දේශනාවේ තියෙන උපමා ව්‍යවහාරයේ. උදා උපමාවකින් විශාල අර්ථ සම්භාරයක් ඉදිරිපත් කෙරෙනවා. සරුවක්යන් වාසේ දේශනා කරනවා මහණෙනි මේ ජම්බුද්දීපේ විශාලයි නේද? මේ ජම්බුද්දීපේ පුරාම තියෙන සීලෝම දීදඬු එකතු කරනවා. සීලෝම ගස් වලන් වල තුන වල දීදඬු එකතු කරනවා. එකතු කරලා අඟල් හතරෙන් හතර කෑලි කෑලි කපනවා. කෑලි කෑලි කපලා ගණන් කරනවා. මේ අපේ අම්මට මේක, අපේ අම්මගේ අම්මට මේක, ඒ අම්මගේ අම්මට මේක කියලා අම්මලා පරම්පරා පරම්පරා ගණන් කරනවා. එතකොට මේ ජම්බුද්දීපේ තියෙන දීදඬු පමණක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන දීදඬු ඔක්කොම එකතු කරලා අංගල් හතරෙන් හතරේ කෑලි කෑලි කපලා මව් පරම්පරාව ගණන් කරතොත් මව් පරම්පරාව වීමක් නැහැ. ඒ දීදඬු අංගල් හතරේ කෑලි අවසන් වෙනවා. මේ තරම් ඈත පරම්පරාවක් සංකාරේ අපි ආවා. ඒ පළවෙනි දේශනය. ඊළඟට පාඨනි සූත්‍රයෙන් හඳුන්වනවා සාරුවක්යන් වාසයේ සංගපිරිසකින් මහානවා මානිනී මේ මහා පොළොව විශාලයි නේද? දිගින් පළලෙන් වටින් විශාලයි නේද? ගැඹුරින් විශාලයි නේද? මේ මහා පොළොව අබෑට තරන් නැත්නම් කොලාපටි කියලා කියන දෙබර ඇත. මේ ප්‍රදේශයේ දෙබර කියන වර්ගය සුලබ නැහැ. ත්‍රිෂ්ම පළාත් වල තියෙනවා කුඩා එක වර්ගයක් කැමත ගන්නවා. ඒ දෙබර ඇත ප්‍රමාණයට මේ මහා පොළොවේ පස් ගුලි කරනවා. ගුණිකල ගුණිකල තමගේ පිය පරම්පරාව ගණන් කරනවා. මේ මගේ පියා වෙනින් එකක්, මේ පියාගේ පියා වෙනින් මේක, ඒ පියාගේ පියා වෙනින් මේක කියලා පිය පරම්පරාව පරම්පරාව ගණන් කරතොත් මේ මහා පොළවේ පස් ගුලි අවසන් වෙනවා. නමුත් පිය පරම්පරාවේ නිමාවක් නැහැ. මේ තරම් දිස්තරදී සංසාර ගමන සිද්ධ වෙලා කියනවා. ඊළඟට තුන්වෙනි සූත්‍රයෙන් හඳුන්වන ආශ්‍රිත සූත්‍රය. මානිනි මේ දීර්ඝ සංසාරයේ ඔබ අප සෑම දිනම අනන්ත ජාතිවල අඳා වැළපී තියෙනවා. අමනාප සංප්‍රයෝගා, මනාප විපයෝගා. අමනාප දේවල් නැතිවීමෙන්, මනාප දේවල් නැතිවීමෙන් අඳනවා වැළපෙනවා. ඒ වැළපෙන අවස්ථාවල මහණෙනි තමාගේ මෞතුමියගේ නැන් අභාවයෙන් මරණයෙන් එක පුතෙක් එකම පුතෙක් කඳුළු කඳුළු එකතු වුණා නම් මේ මහා සාගරයේ ජලය කියන්නේ සතර මහා සාගරයේ ජලය අඩු ඒ කඳුළු ජලය ඊට වැඩි ඒ තරම් එකමව කෙනෙක් උදෙසා හඳලා තියෙනවා එක තිය කෙනෙක් උදෙසා එක සහෝදරයෙක් උදෙසා එක සහෝදරියක් උදෙසා එක දුවෙක් උදෙසා එක පුතෙක් උදෙසා මේ මේකේක ඥාතීන් උදෙසා හඳු කඳුළු එක එක පුජ්‍යලයාගේ නොනැසී තැතුනා නම් සතර මහා සාගරයේ ජලයේ වැඩි මහණෙනි ඒ තරම් දෙස් සතරක් අපි අඳමින් වැළපෙමින් ඇවිල්ලා තියෙනවා ඊළඟට කීරේ සූත්‍රයේ සඳහන් වුණා මානෙනි මේ ලෝක ධාතුෙහි මව් නොවු කෙනෙක් නැත පියා නොවු කෙනෙක් නැත සහෝදරයා නොවු කෙනෙක් නැත සහෝදරී නොවු කෙනෙක් නැත දුව නොවු කෙනෙක් පුතා නොවු කෙනෙක් ඥාති නොවු කෙනෙක් නැත එකවරක් නොවේ ඒවරක් නොවේ දහස් වරක් නෙවේ ලක්ෂ වරක් නෙවේ අසංතේය අප්‍රමිණ වාරවල ඒ සෑම කෙනෙක්ම ඕනෝන්ට මව් වෙලා පියා වෙලා සහෝදරයා වෙලා සහෝදරී වෙලා ඒ ඥාති පරම්පරා නැතිලා තියෙනවා යම් කිසි මව් කෙනෙක් එකම නමින් සුමනාවති කිය කරගෙන 32 වෙනි පුතාම වෙලා ඒ පුතාටම දෙවු කිරි ඒ මව්තුමිය සංසාරයේ දෙවු කිරි සතර මහා සාගරයේ ජලයේ තැදී මහණෙනි මේ තරමට සංසාර ගමන දිගයි මේ ලෝකයේ එක එක මව් කෙනෙක් එක එක පුජ්ජිනෙක් එක එක මව් කෙනෙක් වෙලා පෙවූ කෙනෙක් සතර මහා සාගරයේ ජලයේ වැටෙනම් මොනතරම් සතරක් අපි ඉරිදීලා තියෙනවද මොනතරම් වාරයක් අපි මව් කියේ දූ දරුවන් වෙලා ඉඳලා තියෙනවද මේ නිසා මානෙමි දික්සල්තරේ අගම් ලෝකේ නැත ඊළඟට හඳුන්වනවා පර්වත උපමාරේ තරා ස්වාමීන් වහන්සේ නමක් ඇහැලා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේගේ කල්පයේ කොච්චර දිගද ස්වාමීන් මහනේ ගණන් කළා කියන හැටි ඊයේ ගියා තියෙනවා ස්වාමී උපමාවක් කියන්න පුළුවන් දෙක පුළුවනි මේ ඥාන්සිතයන් කියනවා යදුනක් දිගපාල උස ඇති විශාල පර්වතයක් ඒක ඝන සෛලමී පර්වතයක් මේ සෛලමී පර්වතයේ එක්තරා පුජ්‍යණී කවුරුද 100කට වරා තියෙනවා කසිගිසලු කියලා සිනිඳු වස්ත්‍රයකින් තියෙනවා සිනිඳු වස්ත්‍රයකින් මේ ගල් පර්වතයේ තියෙනවා අවුරුදු 100කට එකවරයි යන්දාසකමින් පරුවතේ ගෙවිලා මහා පොළොවට පස් වෙනවා. නමුත් කල්පේ අවසානේ නැහැ කියන කුණාසෙ තෝරලා දුන්නා. සාන්දුරේ පිටු ස්වාමීන් වහන්සේ නමක් අහනවා සර්ථක උපමාව සඳහා. ස්වාමීන් කල්පේ කොච්චර දිගද? මහානේ ගණන් කළ නැහැටි. ස්වාමී උපමාවක් කුළුවලි. විශාල නගරයක් තියෙනවා යොදුනක් දිගයි පළලයි වටයි උසයි. සම්පූර්ණයෙන් අයෝ මෙය ආවරණෙකින් තමයි මේ කොටුව ලින්ක් කරලා තියෙන්නේ කොටු කරලා තියෙන්නේ. මේ අයෝමය කොටුව තුළ පොරොණ මුදුන් කරලා ආබෑට. අර්ධ 100කට වරක් කාබෑටයක් අස් කරනවා. එහෙම අස් කරලා කවදා හරි මේ අබ කොටුව අවසන් වෙනවා නම් තවත් කල්පෙකින් දිගයි. ඒ තරම් දිගයි මා අනිමේ කල්පෙකින් එක තිනක උන්වහස පහදා දුන්නා. ඔය කියන අවස්ථා දෙක ගැන හඳුන්වනවා කාල්පී පිළිබඳව දිග විස්තරයක්. එලෝකේ කාල්පී කියන එක කොටස් හතරකින් හඳුන්වනවා. ආයුෂ් කාල්පය, අන්තර කාල්පය, අසංති කාල්පය, මහා කාල්පය කියලා. ආයුෂ් කාල්පී කියන්නේ මිනිස්යාගේ පරම ආයුෂ. හැම මිනිස්යාගේ නෙමෙයි ජම්බුද්දීපවාති කියන්නේ මේ ජම් දක්ෂින මේ මහා දීපේ ජම්බුද්දීපයයි. මේ ජම්බුද්දීපවාති මිනිස්යාගේ ආයුෂ් ප්‍රමාණය කාලයකට අරුත අසංතේය. කාලිකතරු 10ට බයිදෝ කලින් කල අඩු වෙනවා වැඩි වෙනවා ඒ මිනිස්යන්ගේ ආයස් ප්‍රමාණයද කියනවා ආයස් කාලපේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ හදිසි ආයස් කාලපේ කියලා අවුරුදු 100යි එිනෙ තුන් වාසයේ පහෙන් හතර ගුණයක් වැඩි හිටියේ ඒක සීල බුදුවරුන්ගේ සිරිතක් චාරිත්‍රයක් ධර්මතාවක් ඊළඟට අන්තර කාලපේ කියන්නේ ආදි කාලික මිනිස්යන්ගේ ආයස් අවුරුදු 800යි අවුරුදු 10ක බහිනවා යම් කාලයක බහලා සත්ත්ව විනාශයක් තියෙනවා. අයමත් අවුරුදු අසංචේර නැගලා අයමත් 10ට බහලා සත්ත්ව විනාශයක් තියෙනවා. කොහොම සත්ත්ව විනාශය කියන එක අන්තර කාලපයයි කියේ. ඒ වගේ අන්තර කාලත හිස්සක් එකතු වුණාම ඒකට කියනවා අසංති කාලපයයි කියේ. අන්තර කාලත හිස්සක් එකතු වුණාම අසංති කාලත එකයි. අසංති කාලත කියන්නේ කල්පාසංතය නෙමෙයි වර්තවාතින් ගණන් කරන්නේ නැහැ කියන ඉතාල එකට අසංති කාලතේ කියේ. දැන් අපි ඉන්නේ හතරවෙනි අන්තර කාලයේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ හතරවෙනි අන්තර කාලයේ. ඊළඟට මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙනවා පස්වෙනි අන්තර කාලයේ. ඊළඟට ඉදිරියේ තියෙන අන්තර කාල කොක්කම 15යි. ඒ කියන්නේ එකතු කරලකට තියෙනවා විවට්ටස්හායි අසංති කාලයේ කියේ. ඊළඟට ගින්නෙන් හෝ ජලයෙන් හෝ සුනිමින් විනාශ වෙනවා. ඒ විනාශ නිමින් පවත්නා කාලයේ දීර්ඝයි. විනාශ නිමින් පවත්නා කාලයත් අන්තර කාල 20ක් තරම් දිගයි. ඒකට කියනවා සංවට්ට අසංති කාලයේ කියේ. ඊළඟට විනාශයේ අජතාකාශව පවතින ඝනාන්ධකාරව ඉරක් අඳක් තරක් ආරකාවක් නැතුව ඝනාන්ධකාරව අන්තරකාල්ප විශ්වක දිගු කාලයක් ඒ කාලයේදී කියනවා සංවට්ටායි අසංති කාලයේ කියේ. ඊළඟට නැවත මේ ලෝකේ හැදෙන්න පටන් ගන්නවා හේතු ප්‍රත්‍යයන් අනුව කෙනෙක් මහා පානවා නේ. ඒ හේතු ප්‍රත්‍යයන් අනුව මේ විනාශ වෙච්ච ධර්ම ලෝක තුන විනාශ වෙච්ච දිවි ලෝක හය නාසයේ කිනේ මනෝපතය මේවා සකස් වෙන්නේ දීර්ඝ කාලයක් සකස් වෙමින් පවතිනවා. ඒකත් කියන අන්තරකාල ප්‍රවිශ්වක කාලයක්. ඒකද කියනවා හිමස් සාසංති කාලයේ කියන. එන්නේ මේ අසංති කාලප 40ක සුණාම තමයි මහා කල්පයේ කියන්නේ. ඒක අන්තරකාලප 80ක තරම් දුර ප්‍රමාණයක් ඉතිරියෙන. ඒ විදිහේ මහා කල්පයන් මේ පරවතු උපමාවෙන් සර්ත උපමාවෙන් බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ. ඊළඟට සඳහන් කරනවා ශ්‍රාවක සූත්‍රය. ශ්‍රාවක සූත්‍රය හඳුන්වනවා අභිඥා බලලාභී ස්වාමීන් වහන්සේලා හතර නමක් ආරු 220ක් ආවසේ තියෙන අභිඥා බල ලබාගෙන ආවුදු 100ක් ජීවත් වෙන ස්වාමීන් වහන්සේ හතර නමක් එක නමක් එක දාසකට කල්ප ලක්ෂයක් බලනවා. තාත් නමක් කල්ප ලක්ෂයක් බලන මේ හතර නමක් එකතු වෙලා ආසී ලක්ෂේ ලක්ෂේ දෙකින් 17ම 6 ලක්ෂයක් දෙකින් ගණන් කරනවා. ආවුදු 100 ගෙන ජීවෙනවා. නමුත් මේ කල්පේ දෙක් ගත වෙච්ච කල්පේ අනන්ත ලාසං වන්නේ නැහැ කෙනෙක් උන්වහන්සේ දේශනා කළා. මේ තරම් දීර්ඝයි සංසාරය. ඊළඟට දේශනා කොටවදාලා ගංගා සූත්‍රය. එක්තරා කෙනෙක් ප්‍රශ්න කළා ස්වාමීනි මේ කල්ප ගණන අපට ගණන් වශයෙන් වනින්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා නැන්නේ නැහැ කි උපමාවක් ඇහැවා. මේ ගංගා නම් ගඟ විශාලයි නේද? දෙමුන් දාස් ගණනාවක් හිමාල වනාන්තරේ දා මහා මෝදට ගලාගෙන එනවා නේද? මේ ගංගා නම් ගඟ ආරම්භයේ පටන් මහා මෝදට යන තුරු ජනතා වැලි තියෙනවා නේද? මේ වැලි ගණන් කරලා බැලුවොත් මේ වැලි වලින් ගාන්ධ සංකන්දනේ වෙන්නේ ඊට වඩා කල්පේ බොහෝම දිගයි කියනකුන් මහත්තයා තෝරලා දුන්නා. ඊළඟට සඳහන් කරනවා දන්ද සූත්‍රය. දන්න සූත්‍රයෙන් හඳුන්වන්නේ යම් කෙනෙක් දීර්ඝ දන්නක් අහසට වීසි කරනවා. සමහර විට මේ දන්ද මුලින් ඇවිල්ලා පොළොව යටෙනවා. සමහර තකින් ඇවිල්ලා වැටෙනවා. සමහර මැදින් වැටෙනවා. ඒ වාගේ මේ සාංසාරික සත්‍යය එක වේලාවකට සතර ආපාරිකින් පතිත වෙනවා. තව වේලාවකට දෙව්ලොවට වඹලොවට ඇතනවා. තාත්ලාක මනුපතේ තේනවා, මනුස්ස ලෝකේ තේනවා. ඒ නිසා මේ ගති නීතයක් නැති ඍතුජන සත්‍යය කලින් කාලේ මේ වාගේ දුකට සැපට මානවී සංසාරේ සැස්තරනවා කියන එක ධන්න සූත්‍රයෙන් දේශනා කොට වදාලා. ඊමෙත සඳහන් කළා තවත් අට්ඨිපුඤ්ඤ සූත්‍රය. අට්ඨිපුඤ්ඤ සූත්‍රයේ සඳහන් කරනවා මේ මේතුලේ තියෙන පර්වතයේ ගමදිව තියෙන කජගානුවර විශාලම පර්වතයයි. වේපුල්ලේ අද වේපුල්ල පර්වතයේ තමයි සාම චෛත්‍ය ගොන්නගල තියෙන්නේ. ගමදෙවගේ ඇත්ත වඳින ඇතෙන් ගිහිල්ලා. බුදුරජාන් වහන්සේ වැඩි ඉන්න කාලේ තොටෙන් වැඩලා තියෙනවා. ඉදකෝටි පර්වතයේ තියෙන ඊට සමාන්තර විතර ආසන්නද. ඒ වේපුල්ල පර්වතයේ සංකන්දනය කරනවා යම් කිසි මිනිසෙක් මේක කල්පයක් තුළ උපදින මරණ වාරවල කියන ඇසිතකින විනාශන වී තිබුණා නම් ඔහුගේ අටසතර විනාශන වී තිබුණා නම් මේ කල්පයක් තුළ මේ වේපුල්ල පර්වතයට වඩා විශාල අටසකිලි පර්වතයක් වෙනවා කියලා. ඒ තරම් මේ සංසාරේ උපදින්න මැරෙන්න සවලෝක සත්‍යවල සිද්ධ වෙනවා. එහෙමදාම අටසකිලි තියෙන සත්‍යවල උපදිනවා නේ. අටසකිලි ලැබෙන නැත්නම් අස්සපුන්දර ඇති වෙන සත්‍යයන්ගේ වශයෙන් තමයි සඳහන් කරන්නේ දුනේ. ඊළඟට සඳහන් කරන්නේ දුනේ දුග්ගත සූත්‍රය. මානිමි ඉදිරියට අපිට මොන ගහනවා නේ දුගී මගී අසරණ අනාථය දුක්චිත සත්‍යය පිළිකුල් කරන්න එපා. එලාට හිතන්න මේ පුජ්‍යයා වගේ මම අනන්ත ජාතිවල දුගී දුක්පත් අසරණ අනාථ වෙලා සිඟන්නම් වෙලා ජීවත් වුණා. ඕමේ දුක්ඛිත ජීවිතයේ සදාකාලික නිහිනින් ඉන්නා නෙමෙයි. කාලික නරක ආදී දුක් ඉන්නවා. කලක මනුෂ්‍ය ලෝකයේ දුර්ගත වෙනවා. තවත් කාලික මනුලොව බොහෝ සම්පත් ඇත්තෙක් වෙනවා. තා කාලික ශක්ති රජ වෙනවා. තා කාලික දෙව්ලෝ දෙව් රජ වෙනවා. බඹලෝ අත්යනවා. මේ වාගේ ගති අනිත්‍යයි. එනිසා මොහොත මෛත්‍රී කරන්ද මේ තැනැත්තා සංසාර ගමන වශයෙන් එම දුකටපත් වුණා. මේ තැනැත්තාට අපරාපරිය වේදිනේ කුසල සිත් ඇති වෙලා හොඳ සුභිතයක පහළ වෙලා කල්යාණ මිත්‍රයන් ඇසුරේ සුසිරිත පුරාගෙන දලව ජාගන සංසාර දුකින් මිදී නිවන් දකීවා කියලා මෛත්‍රී කරන්ද. ඊළඟට සඳහන් කළා සුචිත සත්‍ය සුචිත සූත්‍රය කියන්නේ යම් කිසි බොහෝම සම්පත් ඇති කෙනෙක් සම්මුඛ වෙනවා දකිනවා. ඉතින් දෙකියවා මේ වගේ මමත් අනන්ත ජාතවල සම්පත් ඇතිව ජීවත් වුණා. නමුත් මේ සම්පත් කියන ජාතිය හරි ශාස්ත්‍රයාගේ පිටේ උඩ තියෙන කොමුළු ගැලියක් වගේ ඉස්සර වෙනවා. හැමදාම කියන දෙයක් නෙමෙයි. වරින් වර මාරු වෙනවා සම්පත් විපත් බාටපත් වෙනවා. මේ තැනැත්තා ලබාගත් සම්පත් නොකිරීමේවා මේ තැනැත්තා මේ සම්පත් වල තීකාගෙන තුන් දුනේ සුසුනේ කුරලා සුගතියේ තනිවනේ සපත් වේවා කියලා සිතන්නේ කියලා පුරුදු කරන්නවා දාලා. ඊළඟට දේශනා කළා පාවීක සූත්‍රය. පාවීක සූත්‍රය පිළිබඳව බොහෝ සෙයින් නිතර අහන්න ලැබෙනවා. අපේ සරුවක්යන් වාසේ බුදු වෙලා පළවෙනි අස්වස්ථානේ කාලේ ඉතිපතනාදාමේ වැඩි ඉඳලා හතනමක් රහතන් වහන්සේ ජනපද චාරිකාවේ ඉතිවක්ක යවා සමන්වා සුරුව දනව බලා වඩිනවනේ. ඒ වඩින වෙලාවේ අප්පාසික කියන කෙනෙක් ඔයනේ සෑදියා. ඒ වැඩි විශේෂ කාර්මුණක් ඇතුව කුසෝ රාජ්‍යරුවන්ගේ සහෝදර රාජකුමාරු 30 දෙනෙක් සිටින බොහෝම සමග සම්පන්නයි. එයින් 29 දෙනෙක් විවාහපත් කුමාරවරු. එක්කෙනෙකුට කුමාරිකාවක් සිටියේ. එවැනිම වෛශ්‍රාංගනාවක් අරගෙන ඇවිල්ලා සිටියා. මේ හැත්තෝ මේ උයනේ විනෝදයෙන් ඉන්න අතරේ එක වෛශ්‍රාංගනාව ඒ කුමාරවරුන්ගේ කුමාරිකාවරුන්ගේ වටිනා වටිනා ආභරණ ඔක්කොම පොඩි බඳගෙන යන්න ගියා. අසිනී කුමාරවරු මෙවස් සේනමද සේනමට මේ වෛශ්‍රාංගනාව නැති නිසා අයිතිගෙන යද්දී බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩි ඉන්නවා දැකලා එතෙන්ද ගිහිල්ලා කතා කළා ස්වාමීනි මේ පැත්තේ ඉස්ත්‍රාවන් දියාද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා කුමාරවරුනි අනුන්ගේ ගමම් මඟ තේීම හොඳද? සමායයතු ගමම් මඟ තේීම හොඳද කියලා. මේ කුමාරවරුන් බොහෝ කුණ භාර්යාවක් භාග්‍යයක් තිබුණා. එහෙමයි ස්වාමීනි තමන් යන මාර්ගයේ සොයන්න වටින්නේ. ආ එහෙමනම් ඔහොම වාඩි වෙන්න මම තමන් විසින් යායුත් ගමම් මඟ කියලා දෙන්නම් කියලා අනුපිළිවෙල දේශනා කළා. කුමාරවරුන් හිත සමාධි වුණා. සාමුක්කාන්තික දේශනාවකින් චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කොට දේශනා කළා. ඒ දේශනාවෙන් කුමාරවරු සිල් දෙනා සමහර කෙනෙක් සෝවාන් සමහර කෙනෙක් සකදාගාම සමහර කෙනෙක් අනාගාමී වුණා. පස්සේ ඒ වික්ෂුභාවයෙන් පැදුණා. අර කුමාරිකාරු සේමාලිගාවට යවුණා. ඉතින් මේ භද්‍ර වර්ගීය ස්වාමීන් වහන්සේලා චාරිකාවක කලක් ඇවිදලා ගින් පාවානුවර ඇසුරු කරගෙන කොසල් දනවතයි අයිති ආරණ්‍යක අවුරුදු 20ක්ම උතාංග දාදී වැඩ සිටියා. එහෙම වැඩ ඉන්න අවුරුදු 20කට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න ඉත පහළ වෙලා වස්වතන් ආසන්න කාලේ සහත්මුද බලා පිටත් වුණා. යන අතරමඟ සතලකෝ යෝදාගී චේතනාරාමයේ ඉස්තරේ සාකේත නගරයේ වස්තුලෙමින් සිද්ධ වුණා. පසු අවසානින් පසුව මහා පවරණී කළ චේතනාරාමී බලා වැළිය බොහොම දුෂ්කර ගමනක්. වර්ෂාපතනින් පාරවල් මඬෙලා බොහොම දුකසේ වැළියා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දන්ද නමස්කාරයෙන් තොරතුරු විමසුවා. සාරුවක්යන් වහන්සේ මේ පිරිසගේ නුවණ මුහුකුරු ඇති බව දැනගෙන මේ පාවියක සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කළා. අතාවදාලා මහණෙනි ඔබ මොනවද හිතන්නේ? මේ දීර්ඝ සංසාරයේ ඔබ එක එක්කෙනි තම තමන්ගේ ගෙල තිනීමින් ලැබුණු ජලෝලේ මහා සාගරයේ ජලයට වැඩි දඬු දෙක හිතනවාද? එහෙමයි ස්වාමීනි අපි හිතනවා අපි මේ දීර්ඝ සංසාරය ඇවිදිද්දී අපි එක එක්කෙනාගේ ගෙල තිනීමින් ගලාගෙන ගියේ මේ එකතු වුණා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා අපි හිතනවා. ඒකේ මහණෙනි ඔබ සහබ අපි සෑම දිනම සතරදී එළිවෙතු වෙලා දෙලිකපුන් ලැබුම් ආරවල ගැලුණේ මහසාවනේ ජලයේ තැදී. ඒ වගේම බැටලෝක වෙලා ඌරෙක වෙලා ගමේක වෙලා මීහරකෙක වෙලා වාගේම කරදාන කර්ම කරන මිනිස්සෙක් වෙලා රාජා ප්‍රාධිකාරීෙක් වෙලා සම්පාරණ සුරේෂ් වෙලා මේම අවස්ථාවන් ඉදී එසේ කවදාත් වෙල දෙලිකපුන් ලැබුම් ආරවල ගැලුණේ සතර මහසාගරයේ ජලයේ තැදී මහණෙනි මේ තරම් දිස්සත් රෝභාප සෑම දිනම සරිසරිවේ අවිද්‍යා නිවරණින් ආරණ වෙලා කුස්නා සංයෝජනයෙන් බැඳීගෙනයි මුලාවෙන් අපි සංසාරේ ඇවිද්දා. ඒ නිසා මේ සංසාර ගමන ගැන කලකිරීම වටිනවා, නොවැළීම වටිනවා, එයින් අතෙන් ජීව වටිනවා නියදී කියලා ගැඹුරට දේශනාවක් කළා. දේශනාව අවසානයේ ස්වාමීන් වහන්සේ 39 අධිත්‍යා බල සහිතව චතු පරිසම්බිදා ලාභීව මහා රහත් භාවයට පත් වුණා. ඒක තමයි පාවයේක සූත්‍රයේ තේරුම කෙටි. ඊළඟ සඳහන් කළා මාතු සූත්‍රයේ. මහණෙනි මේ දීර්ඝ සංසාරේ මව නොවෝ කෙනෙක් නැහැ. ඊළඟට පිතා මේ පිතු සූත්‍රයේ මේ සංසාරේ පියා නොවෝ කෙනෙක් නැහැ. සවරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි. අසංකේය අප්‍රමීය වාරවල කෙනා මව වෙලා පියා වෙලා ඊළඟට පුතා වෙලා දුව වෙලා සහෝදරයා වෙලා සහෝදරිය වෙලා කියලා සූත්‍ර 6කින් ඒ ඥාති සම්බන්ධකම දේශනා කොට වදාලා අන්තිම සූත්‍රයෙන් දේශනා කොට වදාරන්නේ යෙදුනේ පර්වත සූත්‍රය. ඒ කියන්නේ කපුසන්ද බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ කුල්ල පර්වතයේ විශාලයි. ඒ කාලේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 40,000යි. කපුසන්ද බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්නායක දෙනම විදුර සංජීව. ඒ කාලේ මේ කුල්ල පර්වතයේ නමක් තිබුණා පාචීනවන්තෝ කියලා. ඒ මිනිස්යන්ගේ නමක් භාවිතාවන්නේ තීවරා කියලා. ඒ මිනිස්යන්නේ මේ පර්වතයේ නංගෙන් යනවා දවස් 4ක්. බහින්ද යනවා දවස් 4ක්. ඒ තරම් විශාලයි මේ පර්වතේ. නමුත් කවුසන් බුද්ධ සාධන කාලෙ වෙනකොට මේක කුඩා වෙලා. කොහොමද? ඒ කාලේ මිනිස්යන්ගේ වයස අවුරුදු 30,000යි. කොණාගමන බුදුරජාන් වහන්සේ පහළ වුණු කාලේ ඒ කාලයේදී උන්වහන්සේගේ ශ්‍රාවකයෝ හඳුන්වන්නේ විදුර සංජීව පළමුව විදුර සංජීව කොන්නේ කපුසන්දු බුදුරජාණන් වහන්සේ කාලේ දීයෝ සුත්තරේ කියන අග්‍රස්රාග දෙන තමයි කොණාගමන බුද්ධ සාන්ත කාලේ හිටියේ. ඒ කාලේ මේ පර්වතයේ හඳුන්වනවා සුපස්ස වංකපාබ්බති කියලා වංකපාබ්බති. ඒ කාලේ මිනිස්යන් හඳුන්වනවා රෝහිතාසේ කියලා. ඒ මිනිස්යන්නේ මේ පර්වතෙන් නැගෙන් යනවා දවස් 3ක්. බහින් යනවා දවස් 3ක්. ඒ තරම් පර්වතේ කුඩා වෙලා ඊළඟට කොණාගමන බුදුරජාන් වහන්සේ ළඟට කාකේ බුදුරජාන් වහන්සේ පහළ වුණා. ඒ කාලයේදී මිනිස්යන්ගේ ආයුෂාංග 20,000යි. ඒ කාලේ මේ පර්වතය හඳුන්වලා සුපස්සෝ කියලා. මිනිස්යන් හඳුන්වනවා සුප්පියා කියලා. ඒ සුප්පියා මිනිස්යන්නේ මේ පර්වතේ ළඟින් යනවා දවස් 2ක්. ළඟින් දවස් 2ක් වෙනතරම් කුඩා වෙලා. ඊළඟට අපේ බුද්ධ ශාසන කාලෙ වෙනකොට ඒ පර්වතයේ වේපුල්ල නමින් හැඳින්වෙනවා. වේපුල්ල පර්වතයේ ඇති කාලේ ඒ ප්‍රදේශවාසී ජනතාව හැඳින්වුවේ මාගධිකා කියලා. ඒ මිනිස් පර්වතේ නගින මොහොතකින් බහිනවා. ඉන් කොයිතරම් කුඩා වෙලාද? මේ වාගේ සියලු සංස්කාර ගෙවි ගෙවි යනවා, නැති නැති යනවා, අනිත්‍යයටපත් වෙනවා කියන එක පහදා දෙමින් හේතු සූත්‍ර දේශින අවසන් කළා. ඒකට මෙන්න මේ සූත්‍ර විශ්ින්න කියන්නේ එකම පරමාර්ථයක්. මොකද්ද මේ පරමාර්ථය? මේ දීර්ඝ සංසාරයේ ලෝක සත්‍ය අවිජ්ජා නීවරණයෙන් ආවරණය වෙලා කුස්නා සංයෝජනයෙන් බැඳිලා නැවත නැවත හැසිරීමෙන් ආවා. එහි අග මුල පෙන්විය නැති තරම් දීර්ඝයි. අගක් පෙන්වන්න බෑ, මුලක් පෙන්වන්න බෑ. එතරම් සංසාරයේ දිගයි. ඒකයි උන්වහන්සේ පහදා දුන්න පළවෙනි අර්ථය. ඒ නිසා මේ දිස්සතරදී සෑම සත්‍යයකින් අනන්ත අප්‍රමාණ දුක් වින්දා, දරි දුක් වින්දා, දේශනේ වින්දා, මහා පොළවේ කොස පස වැඩි කළා. මේ නිසා මේ සංස්කාරයන් කෙරෙහි කලිතිරි නෑලි මේ මත නිදී වටිනවා කියන එක මේ දේශනාවේ පරමාර්ථයයි. ඊළඟට අපි සලකා බලමු විශේෂයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුන්නේ මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාව කියන එක තමයි අපිට තේරුම් ගන්න අත්‍යවශ්‍යදී. අවිද්‍යාව කියන්නේ මෝහය. මේ මෝහය සම්බන්ධව දීර්ඝ විස්තරයක් කරන්න තියෙනවා කාල වේලාවමදි. මෝහය කියන එක සරුවක්යන් වාක්‍ය දේශනා කරනවා පද 25කින්. පද 25කින් තෝරනවා මේකේ ලක්ෂණ. මෝහය කියන එක හඳුන්වනවා අඥාන ලක්ෂණ. ඒකේ නොදන්නා බව මෝහය කියන අවිද්‍යාවේ ලක්ෂණයයි. ඊළඟට සම්මෝහ රස. මේක ක්‍රියාකාරීත්වේ නම් මුලා වීමයි. රාජේම අවිද්‍යාව රැටෙන්නේ සාධන පච්චපාඨාන හැම දෙයක් වහා දානවා. හැම දෙයක්ම වසා දානවා. තෝරා ගන්න බැරි නිසා වසා දානවා. ඊළඟට ආශ්‍රව ප්‍රදක්ඛාන අවිද්‍යාවට ආසන්න හේතුව තමයි ආශ්‍රව ධර්ම. කාමාශ්‍රව කියන ලෝභය, වාගේ භවාශ්‍රව කියන ලෝභය, ditthාශ්‍රව කියන දෘෂ්ටිය, අවිද්‍යාශ්‍රව කියන මෝහය. ඒවම තමයි මේත ආසන්න හේතුව. එතකොට අඥානං අදස්සනං අනමිතමයෝ අනනුයෝගෝ අසම්බෝධෝ අප්පටිමේධෝ ආදී නම් වශයෙන් 25කින් හඳුන්වනවා. ඒ හැම එකකින්ම කරන්නේ මේ අවිද්‍යාවේ ස්වභාවය පහදා දීමයි. ඊළඟට තවදුරට ඒක නිර්වචන වශයෙන් හඳුන්වනවා. කෝරේතුම් අයත්තත්තේන කාය දුචාරිද්දාදී අවින්දයන් නාම තං අවින්දයන් වින්දති ඉති අවිද්‍යා. ඒ කියන්නේ කාය වාක් මනෝ දුචරිත අනුගාමනී නොකල යුතුයි, නොපිළිය යුතුයි. ඒවාම කරන නිසා ඒකද කියනවා අවිද්‍යාව කියලා. සබ්ධි පරිිතෝ කාය සුචේතාදී වින්දයන් නාම තං වින්දයන් නවින්දති ඉති අවිද්‍යා. ඒ කියන්නේ ආරමයේ අනුගාමනී කළ යුතු ආය වාක් මනෝ සුචරිත ඉතිපන්තිල් කොහයට සිල් රාජ්‍යම දත කුසල ධර්ම ආදී වූ කුසල ධර්මයන් අනුගමනය නොකිරීම අවිද්‍යාව හැටියට හඳුන්වනවා. රාජ්‍යම ස්කන්ධයන්ගේ ස්කන්ධාර්ථය, ආයතනයන්ගේ ආයතනාර්ථය, ධාතුන්ගේ ශුන්‍යතාර්ථය, ඉන්ද්‍රියන්ගේ අධිපත්‍යාර්ථය, රාජ්‍යම ආර්ය සත්‍යයේ තියෙන සත්‍යාර්ථය මෙනවා සංගවනවා. ඒ සංගවන්නේ නිසායිති කරන අවිද්‍යාව කියලා. එවාගේම පමණනුක ඇති මේ දීර්ඝ සංසාරයේහි යෝනි ගති භව විඥානක්කිති රජ සත්තාවාසවල සත්‍යයන් දුවවනවා. මේ එනිසා මේකට අවිද්‍යාව කියලා කියනවා. ඒකම සක්කු සෝතාදී මේ ඉන්ද්‍රියම් පිළිබඳව, එවාගේම රූප සද්දාදී අරමුණු පිළිබඳව, පටිච්චසමුප්පාද පිළිබඳව මේවා සම්බන්ධව කිසියම් දෙයක් ජනගාන දෙන්නේ නැතුව වහලා දානවා. සාධනතෝ පියවිජ්ජා මේකනේ තේරුම් වලින් මෙය හඳුන්වනවා. අවිජ්ජාව අඥානෙ අදස්සන ආදී නම් වලින් උට මේක ආවරණයක්. සුගතීතයන්ද බාධා කරනවා අවිජ්ජාව, බමලෝකයන්ද බාධා කරනවා, නිමනතයන්ද බාධා කරනවා, කුසල කරන්න බාධා කරනවා, ධ්‍යාන වඩන්න බාධා කරනවා, මාර්ගඵල ලබන්න බාධා කරනවා. කරන්න පුළුවන් දේවල් තමයි තුන් වලින් විසිරිස් පොළ අපාගාමී වීම. ඉස්සමී කාවරණයක් නීවරණයක් කුෂ්ණාව කිනික කාරු දේශරහල තියෙනවා. යායන් තන්නා පොනෝ භවිකා නන්දිරාල සහගතා තත්ත සත්තා විනන්දිනි සේතිය දම් පාම තන්නා භව තන්නා විභව තන්නා කියලා. ඒ කියන්නේ භවයෙන් භවයට ගෙන යනවා වූ ඒ ඒ දේ පිළිබඳව ප්‍රීතිමත් වෙමින් හැලෙන්නා වූ උපනුපන්තන අලෙන්නා වූ ස්වභාවය ඇති මේ තෘෂ්ණාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නමින් තුනට වැඩෙනවා, තුනට බෙදෙනවා. ඊළඟ රූප තණ්හා, කද්ද තණ්හා, ගන්ධ තණ්හා ආදී හයකට බෙදෙනවා. නැවත මේක බෙදෙනවා 108කට. 108 වදාරුම් වෙනවා මේ තෘෂ්ණාව. චක්ඛු, සෝත, ඝාන, ජීවා, කාය, මන කියන මේ ඉන්ද්‍රියන් පිළිබඳව, ආයතනයන් පිළිබඳව 18කට බෙදෙනවා තෘෂ්ණාව. එයා පිළිබඳව කාම තණ්හා 6යි, භව තණ්හා 6යි, විභව තණ්හා 6යි, 18යි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මිකින් 6 අනුව ඔයගේ කාම තණ්හා 6යි, භව තණ්හා 6යි, විභව තණ්හා 6යි, ඔක්කොම 18ක් වෙනවා 36යි. අතීත වශයෙන් ඉන්න 36යි, අනාගත වශයෙන් ඉන්න 36යි, වර්තමාන වශයෙන් ඉන්න 36යි කියලා එකතු වුණාම 108යි. ඒක ක්ෂාත්‍රයන්දාරුන් කුෂ්ණාවම සංයෝජනයක් ගැනීමක්. තම තනම බඳගෙන තියෙනවා මේ කුෂ්ණාව. එන්නේ මේ අවිද්‍යාව නැමැති ආවරණයයි, රාගීම කුෂ්ණාව නැමැති බන්ධනයයි නිසා තමයි මේ ස්කන්ධ පරම්පරාව භවෙන් භවයට පෙරලි පෙරලි සංසාරේ සැරිසරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාළා ලෝතුරා බුදු වී බොමුලදී අනේක ජාති සංසාරං සංධා විස්සං අනිබ්බ්‍යසං ගහකාරිකං ගවේ සන්තෝ දුක්ඛා ජාති කුණක් කුණං ගහකාරක දික්ඛෝ තිනි කුණ ගේවන් නතාහති සබ්බාතේ පාසුකා භග්ගා ගහකෝතං විසංචිතං විසංකාරගතං චිත්තං සංහානං ප්‍රේමජ්ජගාති කුණක් කුණං ජාති දුක්ඛා ඉති. මේ නැවත නැවත නැවත ඉදීම දුකක් බව නුවණින් දැනගෙන ගහකාරකං ගවේ සන්තෝ අනිබ්බිසං මේ ස්කන්ධ පරම්පරාව නැමැති ගෝලයේ කරන කතරුතුමා සොයසුයන් නොදක අනේක ಜಾති සංසාරං සංධාවිස්සං ප්‍රමාණ කරන්න බැරි මේ සංසාරේ උපදෙමින් නැරෙමින් ඇවිද්දෙමි. ගහකාරක දිත්තෝ තී මේ ස්කන්ධ පරම්පරාවේ ගෝලයේ කරන්නා වූ කතරුතුමනි ඔබ මට පෙනුණා. කුණ ජීහන්න කාහති නිං ඉදිරියට ඔබ මට ඒවා සාදන්නේ නැත මත් නිසාද සම්බාකේ පහසුකා භග්ගා ඔබේ ගෘහය සම්බන්ධ ස්කන්ධේ ගෘහය සම්බන්ධ සියලු පරාලම බින දැම්මා ගහ කූටං විසංජිතං ඔබේ කණිමල්ලම සුනු විසුනු කළා විසංකාරගතං චිත්තං මගේ සිත සංතතේට ගියා තණ්හානම් ආයමජ්ජගා එකෘස්තිය අත්මයදාරං වූ තෘෂ්ණාවගේ ස්තේනම් වූ සාන්ත නිවන අවබෝධනා කියලා ප්‍රීතිවා සිටිය සිටිය ඒ උන්වහන්සේ මේ සංසාරයේ ජාගත හැටි සමන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුන්නේහි සොලසා සංකේය කල්පලක්ෂයක් මුළුන්නේහි විෂයා සංකේය කල්පලක්ෂයක් මුළුන්නේහි ලෝකුඩා බුදුරයන් වහන්සේලාද සම්මුඛ වෙමි මේකේ නිස්කන්ධ පරම්පරාවේ සත්‍ය ආબોධ කර ගැනීම පිණිස පාරමී පුරන් ඉදිරිපත් වුණා නාසේ බෝධි සම්භාර පාරමී ධර්මයන් පුරාගෙන පුරාගෙන ඉලාන්තිමත් භාවයේදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළෙහි 29 වෙනි වසරේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී 35 වෙනි වසරේ විසංකුල ප්‍රථම ස්වක් බොහෝ දවසේදී බුද්ධගයා සිද්ධ භූමියේ වජ්‍රාසන රෝඩව බෝධින් වහන්සේට තිතදී ඒ කියන අපරිවාද මාර පරාජය කොට කුස්නාව අරිජ්ජා ප්‍රහාණය කරමින් සාරවත්ථතාවක් යන ප්‍රතිලාභයෙන් සම්මා සම්බුද්ධ රාජ්‍යයට තනිනවා දාලා ඒ මේ සාරවත්යන් වහන්සේ සාරවත්ථතාවක් යනින් දැනගෙන මේ අතීත ප්‍රවෘත්ති සියල්ලම පහදා දේශනා කළ තියෙන කෙනෙකුගෙන් අහගෙන නොවේයි සමන් වහන්සේ ආબોධ කරගත් මේ ශ්‍රීසුද්ධ ධර්මයේ නුවණැති ජනතාවට ආબોධ කරනු පිණිසමයි මේ විදිහට අනේක විදිහෙන් ධර්ම දේශනා කොට වදාදා තිබෙන්නේ එනිසා මේ දික්සතරදී අනන්ත අප්‍රමාණ සංසාර දුකින් පිළිපිලි ආව අප විසින් කළ යුතු වන්නේ මේ සංසාර දුකින් සදාටත් මිදීමේ පිණිස කළ යුතු පිළිවෙත් මඟ අනුගමනය කිරීමයි ගෘහස්ත බෞද්ධ දෙපාර්ශ්වයේ විසින්න කීකවතේම උත්තරීතර සීලස්කන්ධයක් ආරක්ෂා කළ යුතුයි සීලය බුද්ධ ශාසනයේ පදනමයි සීලේ පිහිටාගෙන ජීවයෙන් ජීවරය අන්තරක් නැහැර තමන්ගේ සිත සමත භාවනාවසියෙන් උතර සිත සංපත්තීමේ භාවනා මරම අරමුණක් භාවිතා කළ යුතුයි. ඒ සඳහා භාවනා සමතන් 37 සමතිත්‍ග්ගේ සමත 40ක් දේශනා කළ තියෙනවා. ඒ භාවනා තුළින් සරල වූ පහසු සමන්ද වැටෙන භාවනාවක් නිතර හිතේ භාවිතා කළ යුතුයි. ඒකට වෙලාවක් නැති කියලා නෑ සෑම වෙලාවක්ම වෙලාවක්මයි. ඉන්දෙන් අවදිවතන් පටන් කරන කියන සෑම කටයුත්තකදීම ඒ විදිහේ මානසිකාරයකින් දාස ගෙවා ගන්න අපි තලගසී යුතුයි. ඊළඟට මේ මානසිකාරයේ තුලින් අපි ඊළඟට හැරෙනවා ත්‍රිලක්ෂණ විපස්සනා වශයෙන් පරමාර්ථයන් අරමුණු කිරීම. අන දෙයකම තියෙන සම්මුතිය දැකීමයි බොහෝ දවසින්. ඒ සම්මුතිය තුළ තියෙන පරමාර්ථය සාගෙන ඉහි ත්‍රිලක්ෂණයේ ප්‍රණී කරමින් අපි නිතර නිතර නුවණ ප්‍රඥාව දිනු කළ යුතුයි. මේ තියෙන සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග තුන අනුගමනය කරනවා නම් මොහතෙන් මොහත අතර දුණක් දිගපාල උසැති ගල් පරිවතේ කතිසල්වකින් වරුදු 100කට වඩා පිළදාලා ජීවෙනවා නම් ඊට වඩා ගැඹුරු ඊට වඩා පළල්ලෝ ඊට වඩා සත්‍යමත් වූ මේ කෙලස් කඳු සියල්ල සෝදා හැර ඒවා පිටගමන අපට මේ සංසාර සාගරයෙන් ඉතර වෙලා ලැබෙන ලෝකෝත්තර නිවන සාක්ෂාත් කරගන්න යම් දවසක අවස්ථාව ලැබෙනවාමයි. එනිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනා තුළින් අපට දේශනා කරන්න යෙදුනේ මේ පිළිබඳ උත්සාහවන්ත වීම නිසායි. සමන් වහන්සේ මේ ලෝක tattye දුකට පත් කරන ලෝකයාගේ තියෙන දුක කෙන්ලා විකරුණේ ඉන්නවා නෙමෙයි දුකට හේතුවක් තියෙනවා ඒක තමයි උන්වහන්සේ සමුදේ හැටියට වදාළේ. ඒ සමුදේ ප්‍රහාණය කිරීමේ මඟ කොත් තියෙනවා ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයන්ව ගමන් කිරීමේදී අනුගමනය කිරීමේදී මේ දුක්පත් සමුදය ස්වභාවයෙන්ම අවබෝධ කරගෙන ඊටපස්සේ නිරෝධය කියන්නේ නිර්වාණයට සපස් වීමට අවකාශ ලැබෙනවාමයි. එනිසා අපි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස අරමුණු කරගැනීම සර්වඥන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවකට ඉතා කෙටි වේලාවක් සවන් දීලා අපේ දේශනාව සමාප්ත කරමු. සාන්තිනායකයන් වහන්සේ ලෝතුරා බුදුහි 45 වතරක් මුළුල්ලේ ලොවට අමා ගාම් වැසි වස්තවල සූවිස අසංකේයේ නව කෝටි 8 ලක්ෂයක් දෙනා අමා මහ නිවන් පුර සමුණවා වදාලා අනාගතේ බලා සුදු මුදුරක් විහෙදන ගලදා ස්පර්ශයෙන් සුවිසුද්ධෝ සිතත් ධර්මයේ දේශනා කොට ආදාරා සබා තමන් වහන්සේ ආශාගේ කෙළවර අනුපාදිසේස පරිනිර්වාණය නිවන් පුර වැඩියා රහතන් වහන්සේලාද පිළිමේ වුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණ සසු ජනතාව සුවකී කර්ම ආරෝපුව මිය පරලොව ගියා විහාරස්ථාන රාජධානි ගයන් පොකුණු මාලිගා සියල්ල කාර්යාගැලමින් නස්තාව සිසෝන හේමාලි රහඳසාරකා මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ශ්‍රාන්දන වලිද කඳන් යාන වාහන මිල මුදල් ආදී පාරිභෝගික වස්තු ස්ථානෙන් දීමින් ඇඳුමින් පළඳමින් ලකින් මුලකින් මෙතෙන් හේතෙන් පවා පරිහරණය කරන ආසුභාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ශනියක් ශනියක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වී නැති වී යන දරින් අනිත්‍යයි සිඳින්මින් ඉඳින්මින් ඇති වීමින් නැති වීමින් පැලෙන දමින් දුක්ඛයි කැමැති කැමැති තේ නොපවත්නා දමින් අසාර නිස්සාර දමින් අනත්තයි ඉනිකුල් දමින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනත්ත සුභ සීල සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි මේ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි දුක සමුදයක් නැති සාන්ත නිවන දුක් නිරෝධාරි සත්‍යයි නිවන සාක්ෂාත් කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි අනන්ත පරිමාණ බුදුපතේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් සිරු බෝධි සම්භාර ධර්මයන්ගේ අනුභවයෙන් ආරි සත්‍ය හතලා බෝධ කරගෙන අජරාමර සාන්ත මහා මහ නිවන් සුව රජියා නිවන් පුර රජියා කැලේ හිමිනවා සාන්ත නිවනින් තන සේවදාන බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේලාට අපේ ගෞරවාචාර උත්තමාංගේ නමස්කාරයේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් වෙන සකල කුසල සම්භාර ධර්මී පාරමී භාවත පස්සිය අපට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ ආબોධ කළේ ගාම්භීර වූ සාන්තෝ ප්‍රණීතෝ අජරාමර සාන්ත නිර්වාණ ධාතුය සාක්ෂාත් කර ගන්නට හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු සීලේ පිටා ධර්මස්ත්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සිදු කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මීය සෑම දිනාට සාපින් අනුමෝදන් කරුණ ලබන ඥාතිංග මහත්ඵල වේවා මහත්ථානි සංසේවේවා සියලෝ පන්ලෝ සුභසත සැලසී සම්යක් ප්‍රාර්ථනා මුදුන් ප්‍රත්‍ය දේව ජයගෙන සතිනෙවැදින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සංසී වදාළේ අජරාමර සාන්තේ අමාම නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදාති ධර්මස්ත්‍රයන් මේ කුසල අනිසංසයෙන් සෑම දිනා සජරාමද සාන්තේ අමා මහ නිවන් සුවත් වේවා සාදු සාදු සාදු ධර්මානුශාසනාවතු දේශිකාන මහත්මී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමාධිපති ප්‍රධාන අනුශාසක සුපිටකාචාර්ය මහා කම්මතානාචාර්ය අතිපූජ්‍ය නා උයනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ. Thank you.